අනගාට වෙනවා. අගමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයේදී ගොවි ජනතාව සම්බන්ධයෙන් එක වචනයක්වත් කතා කළේ නැහැ. අන්දුවට ගොවියගේ දුක දැනින්නේ නැතිනම් ගොවි ජනතාව සූදානමින් ඉන්නවා. එන 17 වෙනිදා කොළඹට එන්න ඒ නිසා මඩ හොදගෙන කට්ටිය රජගෙදරට ගියා. දැන් ගොවි අමතක කරලා තියෙනවා මඩ පිටින් ගොවියා දෑකැති උදුලු ඒ සියල්ල අරගෙන අබුඩි ගහපු ගොවියොත් එක්ක ඔය රජමැදුරට ගොවි ජනතාව එන්න සූදානමින් ඉන්නවා. මම නැවතතාවක් අභියෝග කරනවා ආණ්ඩුවට පක්ෂ පාති එක ගොවි සංවිධානයක් හෝ මේ රට තුල මාධ්‍ය ඉස්සරහට ගෙනල්ලා පෙන්වන්න කියලා න්‍යාන්දුවේ ගමන ආපස්සට හරවීමේ මූලික පියවර ගොවි ජනතාවගෙන් පටන් ගන්නවයි කියන එක අනතුරු අඟවනවා.